ලෝකයම අපි දෙස බලනවා අලුත් රටක් බිහි වෙලා තිබෙනවා කියලා. ඒ අලුත් රටේ බිහි වෙන රට තුල අපිට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදීව ලබාගත් දායාද්‍ය ඉදිරියට ගෙනියාම. ඒ යන අවස්ථාවේදී රටේ කොතරම් අපි විපක්ෂයක් වශයෙන් එවකට ඊතාවත් හිනබාලව හිටපු විපක්ෂයක් වෙන්න පුළුවන් නමුත් අපි සද්ද කරලා පෙන්නවා මෙන්න මේ ප්‍රශ්න තිබෙනවායි කියලා අද ඒක ඔප්පු කරලා සනාථ වෙලා තිබෙනවා. නමුත් ඒ වෙලා තියෙන අපරාධයේ ආර්ථිකයට යටපත් කරන්න බෑ. ඒක වහා දාන්න බෑ. ඒක අහක් කළා ඒක ගියාන්දු තිබ කොටසක් කියලා කියන්න බෑ. ඒ බර අපි අරන් ඉදිරිය යන්නන්. අන්නේ ඒ නිසා තමයි අපේ වගකීමක් තියෙන්නේ. ඇයි ඒ අනිසි බර අපි බාර ගන්න අවශ්‍ය වන්නේ කියලා.